ඓතිහාසික අතින් ශ්‍රී ලංකා දීපයට අතිශය වැදගත් වූ මලිදේව මහරහතන් වහන්සේ වැඩ සිටි අය සැලකෙන මේ පින්බිමේ සිටයි මෙවර අපි සිංහාද වන්දනා විශේෂ පෝදා විකාශය අද උදෑසන සිටගෙන එනද සූදානම් සිටින්නේ. අද උදෑසන 7ට ආරම්භ වෙන අටසිල් සහ බුද්ධ වන්දනාවෙන් අනතුරුව ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ විශේෂ බෝධි පූජා ඇතුළු පින්කම් රාශියකට මෙම ස්ථානයේදී ඔබට එක්වන්නට අවස්ථාව තියෙනවා. එවගේම ඔබ මේ මාර්ගයේ මේ තදාසන්න ප්‍රදේශව ජීවත් වෙන උවසුවසියන් නම් ඔබ හැම දෙනාමත් මේ ස්ථානයට වැඩම කර අද දවසේදී පින් සිදු කර ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිනවා. අද දවස පුරාවටම මේ ස්ථානයේ සිට සිංහ FM සිංහ අභිවන්දනා විශේෂ විකාශයගෙන යන FM 88.8 88.6 මේ වැඩසටහන් සජීව ලෙස ඔබට සමීප කර ගන්නටත් හැකියාව තියෙන බව අපි මතක් කරමින් සමුගන්නවා. වටාරම රජමහා විහාරස්ථානයේ සිට සියලු දෙනාටම තෙරුවන් සරණයි.